නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිනම් ගුරු සදාගත්ින් පතනං දාන කාරමින් උබ්බකේහි මහේසීහි ආදේ විසලිතේ විතං ඉමං ක්වං පතනං කාව දල්හං සත්වා සමාධියේ දාන පාරමිතං ගච්ඡේ යදි බෝධින් පත්තුමි අද පෝලිමේ මානුකානන් අන්සේ ප්‍රධාන මහා සංඝරත්න අසර සද්ධාවන්ත දිනුතුනි සිරෝපාන්දෝ භාග්‍යවත් වූ අරිහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධාන්ත දේශනාවේදී පහදා දාන ගාථා දෙක බුදුපාද පත්තල අවුරුද්දක් පුරුණු වෙසක් පුර දසමස්වක් බොහෝ දවසේදී විසුදාසක් මහරහතන් වහන්සේ සමඟ කපිලවත්තු පුරණුවර නිග්‍රෝධාරාමයේ ඉඳගෙන අහසේ රුවන් සක්මනක් මව යමා මහතෙලාර පාමි සරියුත් මහරහතන් වහන්සේ ඇතුව ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් බුද්ධ වංශ දේශනා පැවැත්විය. දේශනාවේ ආරම්භ දවස හරියටම මැදින්පුර දසමස්වක් බොහෝ දවසයි. අද වාගේ මැදින්පුර දසමස්වක් බොහෝ දවසයි රජගහනුවර වේළුවනාරාමයේ දෙතක් වී දෙමාපියක් තරම් කාලයක් තුලින් රජගහනුවර සිට කපිලවත් නුවරට වැඩම කරවා වදාළ පසුවදී මා ඉතින් බුද්ධාගම දේශනාව සෑම සරුවගියන් වහන්සේ නමක්ම දේශනා කරන අවිජිත දේශනාවක්. විශේෂයෙන්ම අපේ මහා බෝධිසත්වයන් වහන්සේට නියත විවරණ ලැබුණු අවස්ථාවේ පටන් බුද්ධ වංශ දේශනා පැවැත්වී තිබෙනවා. එදී මුලින්ම අඳින් වෙන්නේ දීපංකර සරුවගියන් වහන්සේ පිළිබඳව සියලු විස්තරයි. දීපංකර පාදමූලයේදී මහා බෝධිසත්වයන් වහන්සේට අධිෂ්ඨානයක් මේ ගාථාවකින් කියවෙනවා. දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ආසන්න කාලයේදී සමගතිය නුවර ආනන්ද සිකුවර ආනන්ද බ්‍රාහ්මණ කුමාරගේ වශයෙන් බ්‍රාහ්මණී කුමියගේ දෙතම පුත්‍රභාවයට පැමිණියේ සුමේධ කුමාරය. උපන්න සුබ නැකත් මොහතානුවම බුද්ධිමන්ත කෙනෙක් දැරින් සුමේධිකයා නම් ලැබුණා. සියලුම ශිල්ප ශාස්ත්‍ර මේ වේද කෙලවර දිගනගත්තු මෙතුමාගේ කර්ම වියදී මෞර්යයන් අභාවයට ගිය. මෙතුමා සතුව තිබුණා දුලස්සාහක් වස්තු ගඩදාවල්. සංකුවන් මුතුමනිත් පිරුම වස්තු ගඩදාවල්ම දුලස්සාහක් දෙවි තිබුණා. ජීවිතකා ලැබෙන ආදායන් ඇර. මෙතුමා කල්පනා කළා මගේ මෞර්ය මුතුන් මෙත්තන් සත්මුතු පරම්පරාවක නෑද අයෝ. මේ වස්තු එක්මාසු කළ සබා මම සතයක් ගන්නගෙන පරලෝකී විදිය. මේවා ආරක්ෂණ ගෝපනය කළොත් නටක් සිද්ධ වෙන්නේ වස්තුූ තිබෙද යන්න කයි. මේවා හරිහම්ම කළ මගේ මුතුන් මෙත්තන්ට ලොමී මෝතුරාසුව පිණිස මෙසිියල්ල මම ලොවැත ජනකාවට පරිත්‍යා කරන්න ඕන බෙදා දෙන්න ඕන. සතේ රජතුමාට දැනුන්දී රජතුමාගේ කැමැත්ත ලබාගෙන නිසා විශාල වස්තු සම්භාර ගම් උනාසේ කල්පනා කළ තිබුණේ ලෝකේ ඉන්දරක් තියනා නම් කිසලකුත් තියෙන්නට ඕනේ, දුඟලක් තියනා නම් සුවඳකුත් තියෙන්නට ඕනේ, දුකක් ගන්නම් සැපේකුත් තියෙන්නට ඕනේ, රෝගයක් නම් නිරෝගී බවකුත් තියෙන්නට ඕනේ. මේ සංගාමී යෝනිසු මනසකාරයෙන් කල්පනා කොට ගත්තා ඉපදීමක් ඇත්ත ඉපදීමක් නැති තත්ත්වයක් තියෙන්න ඕනේ. ජරාවක් ඇත්ත අජර තත්ත්වයක් තියෙන්න ඕනේ. මරණයක් ඇතොත් අමෘතයකුත් තියෙන්න ඕනේ. නිසා මම මේක සොයන්න ඕනේ කියලා මේ අනේක කෝවක ගණන් තනිය දන් දීලා හිමවත් දෙසට වැඩියා විවේකීව ස්ථාන වදන්. දවස් 7යි ගතුනේ දවස් 7 ඇතුළත අෂ්ට සමාපatti පංචාභිඥ උපදවන්න සමර්ථ වුණා. ධාන සොයෙම දවස ගෙව්වා. කලාවේ කුල ටික ගිනිහේ යන දෙතිය වළඳල ගලාගෙන යන සිසිල් තැන් ටිකක් මානේ කළ රුක් සෙවන් වල සමවත් සොයෙන් වැඩි ඉන්නේ කාලයේදී දීපංකර සරුවක් යන වාසේ පහළ වුණේ. එක් දිනක් සමා වැඩි ඉන්න වළඳකේ අහසක පරණයේ වෙනත් ප්‍රදේශයක තහසින් වැඩිදී සම්මවසේ නගර වාසී ජනතාව සාදුකාර දෙදී ගෝවායන කරමින් පාරක් සරසනවා දැකලා බිමක දැහැලා මේ කාගේද දුන්නේ කියන්නේ කාටද මේ පාර සරසන්නේ මෙතිරිස කියා මිත්‍යා කාපයන් වහන්සේ දීපංකර නම් වූ දසබලධාරීන් වහන්සේ සුදර්ශන විහාර වැඩින් අකාර ලක්ෂයක් රහතන් වහන්සේ සමඟ අද අපි ආරාධනා කොට තියෙනවා ධානෙත ඒ වරිණ මාර්ගය මේ සරසන්නේ මේ මාර්ගයේ සරසනවා දැකලා උන්වහන්සේට පුදුම හිතක් පහළ වුණා. පාර සමතලා කරමින් සුදුවැලි ඉදමින් එසේල් පුරන් නංගමින් පොඩි රජ සේකක් පතාක නංගමින් කුංකලක් පදමින් ලදපත් මේ ඉදින මේ කෙන සරසින දැකලා හිතුණා මේ විදිහේ සුදු බවක්තාවක් නේද? බුද්ධ කියන මේ වචනේ කල්ප කෝට ගානකින් අහන්න නොදෙන අපි සුද්ධ වචනයක් නේද? මමත් මේක සහභාගී වන්නට ඕනේ කියලා ඉල්ලගත්ත මතක් කොට සැදෙන්න. උන්වහන්සේ දීර්ඝ බල ගැනීම තිබුණා රංගුවන් වලින් හරි පාර සරසන්නට. නමුත් කල්පනා කෙලේ දෑක දෙපා විහෙසවලා දහදී දිතුවක් වගුරුවලා දුනුරුවන් උදෙසා වක්කිනි වෙච්චීම මහත්ඵලයි නේද කියලා අනුන් කතා දෙන පස් පුරව පොරවා මනගොහරුවක් සහිත පාර කුඩස පුරවන්න පටන් ගත්තා. බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියනකම නැවත සිය දහස් ගණන් වාර කීව කීවා පංච වර්ණ ප්‍රීතියෙන් තිනුතුන උන්වහන්සේ පාද සැරසුවා. සැබවින්ම පාර නිමෙන්න මැත්තෙන් රියනක් දෙකක් ඉදිරිව තිබෙද්දී සාර ලක්ෂයක් දහතන් වහන්සේ පිරිවරාගත් දස බල දානී වූ දීපංගල සරුවක් රාජෝත්තමයන් වහන්සේ වඩිනවා දැක්කා. ඊන පීතු නෝහිතෝ දාස මාන්‍යත්ත ප්‍රදාසර සවනක් ගැන බුදුරත් හිමිතුවාගෙන වඩන මේ විලාසය දුටු කෙනෙහි ධ්‍යාන සමාධි සමාප්‍රත්‍ය අභිඥාලා මේ තාපසයන් වහන්සේට තියාගන්න බැරි තරම් පුදුමාකාර ප්‍රසාදයක් සතුටක් ඇති වුණා. උන්වහන්සේ මන්දමත්යෙන් අඳුන් දිවි සම එලාගෙන මුණින් අතර දිගාමීගෙන සං පූර්වක් යනි පිට මේ උන්වහන්සේ පරිත්‍යාග කරන්න හිතුවා. අද සබන පියවනක් ආසා නිරුම්ම පිටන සුළුමියේ දෙතිසක් 108ක් මංගල්‍ය ලක්ෂණේ සමන්වාගත වන ශ්‍රී පාද පත්මේ නදමැත්තේ නොතබා මගේ පිටෝඩින් පදා වඩිනාසේ වූ සාර ලක්ෂා රහතන් වහන්සේලාටද මගේ මේ ශරීරයේ ඒ දන්නක් ඇනි වේවා. මේ ආපදාව පූජා මේ දිනෙන් මතක් අනාගතේ මේ දස බල ධාරින් වහන්සේට මේ ලෝකුරා බුදුගාව ලැබේවා කල හිතේ ප්‍රාර්ථනාවක් ඇති වුණා. සැබවින් මේ මොහොතේදී දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමීපයේදී සංඝ පිරිසනතා පහදා වදාලා පස්සට ඉමං තාපසං යතිලං උග්ගතාපනං අපරිමේයේ ඉතෝපප්පේ අයං මුද්‍රෝ පවිස්සති යතාධානේ වූ උග්‍ර තවුස් ගුණ ඇති තාපසං වහන්සේ දෙස බලන්න. මෙයින් අනාගත කාලයේදී කියන්නේ සාරා සංකල්ප කල්පලක්ෂයේ ඇවැමේදී මෙතුමාද ලෝකුරා බුදු වෙන බුද්ධාංකරේ කියලා පහදා දුන්නා. ඒ වෙලාවේ ඒ බෝධිසත්වයන් වහන්සේ පිළිබඳව අනාගතයේ ලැබෙන තින සීලම අවස්ථාවන් පහදා දුන්නා. මෞර්තියන් දෙතල ගැන, උත්පත්ති ලැබෙන රාජධානිය ගැන, වංශය ගැන, එවැගේම ජීවිතය ගැන, වැඩි ජීවිතය ගැන, අභිනිෂ්ක්‍රමණය ගැන අග්‍රශ්‍රාව පග්‍රශ්‍රාවික උපස්ථායක බෝධින් වහන්සේ මේ ආදි සීලම විස්තර විවරණෙන් විපහාදා වදාලා අනාගතයේ ලැබෙන බුද්ධත්වයට ගෞරව පිණිස සරුවඥන් වහන්සේගේ සීහස්යෙන් සමම් වල්ති සමම් පිට්ඨමල් ගෝවක්ගතන පූජාවට සම්පත් කළා. කාර් ලක්ෂ්‍ය ප්‍රහතන් වහන්සේලාද සමම් පිට්ඨමලින් පූජා කළා. පැමිණියා වූ දෙවියෝද මිනිස්යෝද දිව්‍යමය මිනිස්යමය වූද පංචවර්ණ මල් වලින් පූජා කළා. මේ විදිහට විශාල උත්සවයක් එවත් මහා ආශ්චර්ය සිදුවීමක් ඇති වූ අවස්ථාවේදී සරුවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විවරණ දීලා දානශාලාවට වැඩි අතට බෝසතුන් වහන්සේ පූජා කළ මල් මැත්තේ කලඹ දඬගෙන අතීත බෝධිසත්වයන් වහන්සේලා වූ බුද්ධකාරක ධර්මයන් ආවර්ජන කළා. තමන් වහන්සේගේ අභිඥා බලයෙන් දෙන්නේ ගියා අතීතේ මහා බෝධිසත්වයන් වහන්සේ පිරු දසපාරමිතාන් එින් කලඹ යන ආවර්ජන කළ හැටි මේ ගාථා දෙකෙන් කියේ. විචිනන්තෝ සදා දක්ෂින් සතමන් දානපාදමින් උප්පේතේහි මහේසේහි ආසේවිත විසේවිතයි. පූර්ව මහර්ෂී වූ මහා බෝධිසත්වයන් වහන්සේලා විසින් ආදරයෙන් සේවනය කරන ලද නිත්‍යයෙන් සේවනය කරන ලද පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා වශයෙන් තුන් තුන් ආකාරයෙන් පුරන ලද බෝධි සම්භාර කර්මයන් අතුරෙන් පළමු වන වූ දාන පාරමිතාව පෙරනා. ඉමන්තං කතමන්තාව දල්ලං කත්වා සමාධිය දාන පාරමිතං ගච්ඡ යදි ෝගින් පත්තු මිච්ඡති. මේ පළමිනි දාන පාරමිතාව දැඩි කොට අදිස්ථාන කොට ගනුමනව ලෝතුරා බුදුබව කතන්නේ හිනම් මේ දාන පාරමිතාවේ පරතරට යනුමනව කියලා සමාතම සමාධියව ගත්තා. ගැතුර පිරුණා වූ කලගෙඩියක් මුණින් අතර තැබුවාම ඒ බිඳුවක්වත් දේශන වී වැගිරි ඉවත් වන්නා සේම සමාසතු ධනියගෙන බිඳක්වත් ආශාවක් ඉතිරි කර නොගෙන නිෂ්කරණාත්මයෙන් බෝධිය ප්‍රාර්ථනා කරගෙන දාන පාරමිතා මං පුරන්නෙමි කියලා අදිචාන කරනකොට මහ පොළොවද කම්පා වුණා. ස්වාමීන් වහන්සේට පුළුවනි, වහන්සේට පුළුවනි ලෝතුරා බුදු වෙන්න දාන පාරමිතා පුරන්න පුළුවනි කියලා සාක්ෂියක් දාන්නේ මහා අමෘතිය කම්පා වුණා. ඒ මහා බෝධිසත්වයන් වහන්සේ දස පාරමිතාව මෙහෙම එකක් ගානේ ආවර්ජන කරදී දස වාරයක් මහා පොළොව කම්පා වුණා. මහා පොළොව කම්පා කරමින් නුයුන් වහන්සේ බෝධිසම්භාර අදිස්ථාන කෙලේ එදා පටන් සාරාසන්තයේ කල්පලක්ෂයක් මුළුන්ගෙහි අස්සෙස්මස් මේ අමුදරුවන් රාජ්‍ය ආදී සියලු පරිත්‍යාගයන් පවත්වමින් සමත්‍රේසත් පාරමී ගුණමින් කමින වේසතුරුවක් දැවිදී අත්වාරයක් මහපොළොව කම්පා කරමින් පාරමී මස්සකප්පාප්ප කොට නිමලා දුසිත දිව්‍ය ලෝකයේ පෙද දසදහස් සංස්කෘත වගේ දේවමෝන්ගේ ආරාධනෙ දිගෙන මනෝලෝක 15 විසිනව වූක්යන් විහිසුව වෙද අභිමිස්ක්‍රමණය කොට පැවිද අවුරුදු 6ක් මහා ප්‍රධාන වීර්ය වදා භූමුලාගා වැඩෙද්දී සතරිවාර මාර්ග පදාජේ කුටේදා ලෝතුරා සම්බුද්ධ රාජ්‍යයට සමින රජාලා ඒ බුද්ධ රාජ්‍ය ලබා ගැනීමට හේතු වූ ධර්ම සම්බා රත්නින් කලමෙන් දාන පාරමිතාව වුණා. දාන පාරමිතාව සීල දෙක්ඛම් ප්‍රඥා වීර්ය ශාන්ති සත්‍ය අදිස්ථාන මෛත්‍රී උපේක්ෂා කියන දස පාරමිතා දස උපපාරමිතා දස පරමත්ත පාරමිතාවන් අතරක් නෑර භවයක් ආසා සම්පූර්ණ කරගෙන පරිණීමෙන්ම ලෝකුරා බුද්ධ රාජ්‍ය දක්වා තනීමට ලැබුණා. නාගේ 45 අවුරුද්දක් මුළුල්ලේ ලොව සමාගම් වැසි වැසෙව්වා. දීර්ඝ සංසාරයේ කෙරෝ පාරමී ඇති හේතු සම්පත් ඇති සූවිශාස සංකේය 60 කෝටි 50 ලක්ෂයක් දෙන අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. අනාගතේ බල අපගන්න වුණු උපකාර වුණු කිරිස සුදු බුදුරජාණන් වහන්සේ දෙන ධනදා ස්පර්ශ කරමින් සුවාසුදාසක් ධර්මස්කන්ධයේ දේශනා කොටවලා අදාමියේ සතුන් පිළිවෙත් පුරන්නේ දාන සීල භාවනාදී හැම කුසලයක්ම කරන්නේ ඒ සරුවක් යන වාසයේ දේශුසේ සද්ධර්මයේ කනුව ඒ අනුව කටයුතු කිරීම වශයෙන්යි. එදා ශාන්තිනායකයන් වහන්සේ තීනුවන් අධේ ඉඳේ වැඩ ඉඳගෙන අනුශාසනා කළා. අනඳ මහ හිමියන් වහන්සේ අමතා රජාලා යෝකෝ ආනන්දමය ගම්මෝ පිළ යෝතේ දේශිතෝ කන්‍යක්කෝ සෝවෝ මමත්තේන සත්තා ආනන්දේ මා විසින් යම් ධර්මයක් විනයක් දේශන ලදනම් තනෝන ලදනම් මගේ ඇවෑමින් ඒ ධර්මයේ විනය කොට සාතු මං වෙනවා. තීනුවන් පාන්නේක තථාගතයන් වහන්සේ නමයි සුවාසුදාසක් තථාගතයන් වහන්සේලා ජීවමානයි කියා කාන්නක් මෙන්න මේ ශ්‍රී සත්‍යමයේ සරුවඥන් වහන්සේ පිළිගන්න උපදෙසී වදාලා. එදා පටන් අද වෙනතුරු කෝටි නෙමේ අසංකේය අප්‍රමේය ජනතාවක් ඒ ධර්මයේ තුලින් මඟ ඵල නිවන් සුව සාදා ගත්තා. දැන් බුද්ධ පරිනිර්වාණයෙන් පසු වාර්ෂික 2500 2539 කුත් රාජ්‍යයේම මාස 11 අදට පිරුණා. ඉතින් මෙතෙක්ව බුද්ධ ශාසනයේ මඟඵල නිවන් ලබාගත් සිංහතුන් අනන්තයි අපරිමාණයි. තවත් 2460 කුත් මාසෙකුත් කාලෙ ඉදිරි කාලයේ තියෙන මාස දෙකකුත් කාලය. ඉතින් මේ කාලයේ තුනක් බුද්ධ ශාසනයේ මේ සද්ධර්මයේ නෛර්යානික බැවින් මේ ශාසන පිළිවෙත් පුරන ජීවිතයද එම දෙනාටම තම තමගේ පාරමී පමණින් බුද්ධ ශාසනයේ උසස් ප්‍රතිපාදන ලාගන්නට මේ ශාසනයේ නෛර්යානිකව පවතිනවා. ඒ මේ ශාසනයේ උපකාර වෙන නිසයි අද මේ අවස්ථාවට දිනවත් සංජීවී සම්බුද්දක් නැතිතුමා අනිකුත් මේ මහා කුරු මොනවා මහා කුරු මවරු දුබරු සීමුතනේ පාසෙලා මේ සංගරුවම වඩා නිගුණා මේ සංගෝපස්සා මැසිදු කියලා කියන්නේ විශේෂයෙන් අද මැදින් කුර පසුලස්සක් බොහෝ දවස මේ දවසට සීල සමාදානයේ යෙදී මේ උසස් සීලාදු ගුණ පුරමින්ම සංගරත්නයේ තද සිව්පස පූජා කරද්දීම කල්පාස සලසා ගත්තා. සැබවින් මේක තම තමා සසර කරගෙන මහා ධර්ම ප්‍රාර්ථනාවක ප්‍රතිඵල ලැබීමක් ආනිසංස විඳිනේ කිරීමක් කියලා විපාසක කියන්නත් පුළුවන්. මූලාසනස්ස පූජනීය මහණියන් වහන්සේ ප්‍රදාන අද මේ ස්ථානයේ වැඩම කළවා වදාළ මේ සීලූම සංඝ පිළිස අනාගතයේ සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂා කරන්න ලැබීනවා වූ සුපේසිල ශික්ෂාකාමී බුද්ධ පුත්‍රයන් වහන්සේලා නාසේවා විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ඉන්වත් සම්බුද්දරත්න මහත්මයාගේ කාරුණික ආරාධනයක් පරිදි මේ ස්ථානයේ මාස 3ක් හෝ ඉද ආසන්න කාලයක් හෝ ප්‍රතිපත්ති පූජාවකදී කටයුතු කරන්නට මේ ස්ථානයේ ආරම්භ කරන් තිබුණේ විශේෂයෙන් අපවත් විවදාල මහෝපාස්හාය මාහිමියන් වහන්සේගේ අනුශාසනාවක් මුදල් මේ මාහිමියන් වහන්සේගේ උත්තරීතර ප්‍රාර්ථනාවක් සඵල කර ගැනීම අවකාශය සැලසෙමින් අද මේ සාවිශාල සංගතිසක් මේ ස්ථානයේ සම්ප්‍රාප්ත වුණා. වහන්සේලා බලාපොරොත්තුන ප්‍රතිපත්ති පූජාව සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියන ආශිර්වාදයක් දෙයි. අද මේ සංඝෝපස්ථාන ශීර්ෂයෙන් දානයකින් සම්සිද්ධකල දෙන්නේ. එනිසා මේ වෙනුවෙන් අතේ දේවදා ධමී යෝදා ශ්‍රමී යෝදා යන්තා සහභාගුණා නම් පින්වත් පිරිස ඒ හැම දෙනාටම අද මේ දාන පාරමිතා මහත් ඵල වේවා මහානිසංස වේවා. දෙවෙන් වේතු සිටිනෙල්ලක් ගානේ වචනයක් ගානේ එවැගේම ලැබූ පියවරක් පාසාම ජනකෝනා වූ දානමය සීලමය භාවනාමය කුසලය කාන්තෙන් ගෞතම සම්බුද්ධ ශාසනය අවුරුදු 5000ක්ම නිර්මලව පැවැත්මට හේතු වේවා. එවැගේම තම තමා නමින් අභාවක් ප්‍රාප්ත මෞඛ්‍ය ගුරුවර බන්දු මිත්‍රාදී සකල ඥාති වර්ගයාට මේ දිනස්පත් වේවා. ඒ සම දෙනාටද සතර සුභි සම්පත් එළවල සාන්ත අමා මහ නිවන් සුව අත් වේවා ආශ්‍යා කරුණාවෙන් දින් පමු. අපවත් වේවා දාලාදු පූජනීය මහෝපාධ්‍යාය මා පුරුෂේ ඥානාරාම විදාන මාහිමියන් වහන්සේටද මේ කුසල බල මහිමියන්පත් වීමෙන් ඒ මාහිමියන් වහන්සේගේ බෝධි සම්භාර මුදුන්පත් වී සතු උතුම් බෝධියෙන් ලෝකෝත්තර අමා මහ නිවන් සුවපත් වේවා. එවැගේම මේ ස්ථාන භාර වූද ශාසන ආරක්ෂක ලෝකපාල ආත්මාරක්ෂක වූ විෂ්ණු දේවතා මණ්ඩලය සාදරයෙන් සමාදරයෙන් කරුණාවෙන් මෛත්‍රයෙන් චිත්තප්‍රසාදයෙන් වෙතින් අනුමෝදන් වෙත්වා. ගෞතම සම්බුද්ධ ශාසනයද ශ්‍රී ලංකා දීපයට බෞද්ධ ජනතාවට මේ පුණ්‍ය භූමියට මේ සංඝ රුවනට මේ දායකකාරක පින්වත් සෑම දෙනාටද ධාර්මික දේවාරක්ෂා නිරතුරුව සලසා දෙත්වා. සතු බෝධිවලින් සාන්ත නිවන් සුව ලබත්වා ආශ්‍රය දෙවියන්ටද පින් පමුණි. හිතවත් මඳායිතුව සෑම සත්‍යයන්ටත් මෙම ශ්‍රී ඥානාරාම ධර්මාත්මයේ පටන් අගත ගම්නගර ලංකාව දමුදිව මේ සත්වල සීල සත්වල දස දිසා වාසයේ සමස්ත ලෝක සත්වයාටද මේ කුසල සම්පාර ධර්මයක් පැත් වේවා. සැම සත්වය සැම කල්ලි සහ පිරිවරින්ම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණ ජෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා ආඛ්‍යා මෛත්‍රීන් පින් පංගු. එවගේ මේ පූජනීය ස්ථානයේ නිරන සම්මන්ත්‍රණාට පින්කතාවෙන් වැඩෙන්නේ මේ මූලාසනස්ස පූජනීය මාහිමියන් වහන්සේට දෙවි කුසල බල මැදින් ආනුභාවයෙන් නිරෝගී භාවය ඇතුව සියවස් කලක් දීර්ඝායු වර්ධනයේදී මේ මාහිමියන් වහන්සේගේද සම්‍යක් ප්‍රාර්ථනා සඵල වී පැතු භෝජ්‍යාමින් ලෝකෝත්තර නිවන් පිණිස උපකාර උපමිත්‍රේ වේවා කියලා ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමි. එවගේම අපේ සිව්පසු පස්සා ලබන මේ සෙසු සීලූම සුඛේතුන සිද්ධාකාමී සංග පිළිසකද පැමිණි ගමන සාර්ථක නිදුක්ක නිරෝගව සුවපත්වයකුන් ප්‍රතිපත්ති පූජා පින්තමේ වැඩසටහන් නිරුපත්වක තවත් ගා ගැනීමට පහසු වෙරණේ සැලසෙන්වාසේම උන්වහන්සේලා යම අධිමතා ප්‍රාර්ථනා පරිද්දෙන් සමති උපාසනා භාවනා මාර්ගයේ මුදුනටම පත්ති ගන්නට හේතු වාසනා වේවා ත්‍යාප ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමි. මින් සිත භාගවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ පතමින් සඳරුවන කායි වර්ණ සැප බල ඥාන පිරිනමමින් පාරමී සීලයෙන් සිදු කරගත් මේ දාන සීල භාවනා මේ කුසලානි සන්ත බලයෙන් බුද්ධ ආදී රත්නත්‍රය අනුභව බලයෙන් දිවි රාජ මණ්ඩලයේ රැකවරණින් ආ කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් ඉන්වත් දෙවියන්ගේ පන්දුකඩේ මහත්මයා එවාගේම මේ දුස්තර මහත්මයලා සමරසේකර මහත්මයලාගේ කුටාකින්ගේ සීල මහත්තුරු නෝනා මහත්තුරු මවුරුතුන් දර සෑම දෙනාටම ගතාවක් වන ගින මහත්මයලා විකෝතර කනුග්‍රහක සීල දෙනාටම එවාගේම වික්‍රමරත්න මහත්මයලාගේ සීල දෙනාටම මෙලොව වශයෙන් සඵලාන්තරායේ සරුවෝපද්දරයන් වාරණී වේවා ආරක්ෂාව සිත සාන්තිය සැලසේවා සතුවස් කාලයක් දීර්ඝව ලැබේවා සබන සේවනක් වාසා රත්නත්‍රේ සතු සූසි මහා ගුණයේ අසීමිත ආරක්ෂා නිරතුරුව ලැබේවා පදසුර සතුරු ගිනිජල වාසි විස අවියෝදාදි විපතක් යක් නැති ගැනීමක් සිහිමිකින්වත් නොවේවා මානසික පීඩාවක් නොවේ කායික මානසික සැලසීම වැඩේවා ගුණනුවමින් ධනදාන්නේ යසේසුරෙන් ආජුවන්න සපබල ප්‍රඥාවෙන් පෙර පසු දිලෙන සඳක්මෙන් දියුණු වේවා සීලුවම චිත්ත සංකල්පනා පූර්ණ චන්ද්‍රයාසේ සමුර්ධ වේවා සියවස් කලක් අතරක් නෑර බුදු සසුනේ පාරමී පුරා ගැනීමට තෙරුවන් පිහිටෙන්ව ආරක්ෂාව ලැබේවා සසර ගමනේදීද ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයන් ඇතුව ජාති ජාති සුවසේ පාරමී ගුණ පිරේවා සතිවරෙන් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිසන සේවදාල අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමෘතමා නිර්වාණ සම්පත්‍ති ප්‍රතිලාභයේ දිනසම මේ පුණ්‍ය සම්භාරයක සෑම දිනා දෙකසේම හේතු වේවා වාසනා වේවා කියා නිවන් සුභ ප්‍රාර්ථනා කරන විශේෂයෙන්ම මේ ස්ථානයේ අධිතදී ඕන අනුග්‍රහ සලසා තබා භාවක් પ્રાપ્ત එදීයෙන් බුදුදාස මෙතුමානන්ට නිබෝධා භාවක් પ્રાપ્ત වූ සින්වත් සීලවතී කෙදිස් මාතාවට මේ කුසල සංකාරයක්පත් වේවා එදතලට සතර ගමනේදී තව තවත් බුදුසසුන් වල පාරමී පුරාගෙන සතු බෝධි යාමිය සුවසේ මුදුන් තමුණවා ගන්නට මේ කුසල සංවාර ධර්මයක් හේතු වාසනා වේවා කියලා කුලමින සැලකීමෙන් අපි සිහිපත් කරමු. සියලු ඥාතීන් සියලු දෙවියන්ට දෙන් පෙත් අනුමෝදන් කරවමු. ඉදං වූ ඥාතීනං කීතු